ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. අතෝ භික්ඛවේ සක්ඛෝ දේවානමින්දෝ දේවේ කාවදින් සේහාමන්තේ සතේ මාරිසා දේවානං සංඝානගතානං නුප්පංජේයයං වාචං විතන්තං බුදුරජාණන් වහන්සේ වදාළ ගජංග සූත්‍රයේ අවසාන ගාථා කිව්වේ ඒවං දුක්ඛං සරන්තාන මෙසේ නමාරහාදී බුදුගුණ සීකරන්න උන්ට ධම්මං සංඝං ච භික්ඛවේ ධර්ම රත්නේ සංඝ රත්නය සීකරන්නා උත භයං ආචම්මි තත්තං වා භයක්ඛෝ තත ගැනීමක්ඛෝ ලෝමහංසෝ නහෙසති කොමෝගමනියක්ඛෝ නවන්නේය ආකාරයක සිටින. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගජංග සූත්‍රයේ අන්තර්ගත වන්නේ සූවිස මහා ගුණයයි. මේ දේශනේ පැවැත්වීමට නිදානයක් වශයෙන් ඉදිරිපත් වී ඇත්තේ දේවාසුර සංග්‍රාමය. දේවාසුර සංග්‍රාමය කියන්නේ මේ මහා භද්‍ර කාලයේ ආරම්භයේදී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ මනලව ඕකපාතිකව උකන්න. මේ කාලේ මිනිස්යන් පරමාස අවුරුදු අසංඛේයයක් තිබුණා. මිනිස්යන් අහසින් ගමන් කරන්නේ. මිනිස්යන්ගේ ආහාරයේ ප්‍රීතිය. මිනිස්යන්ගේ ආලෝකයේ ශරීර ආලෝකයේ. මේ විදිහට කාලාන්තරයක් තිබුණ අවුරුදු අසංඛේයදා. කාලයගේ ඇවැමෙන් මේ මිනිස්යන්ගේ අර පූර්ව කුරුදු අනුව දෙලස් පහළ වීම නිසා පිටින් පිටේ සම්පත් පිළිුණා. ආලෝකයේ අතුරු දාන් වුණ, ආසින් යාගත නොහැකි වුණ, ආහාර පාන වලට ආසාවල් නැති වුණ, කොයිදී කනුපිනෙමින් ඉදිහිගෙන ඇවිල්ලා සමහර කෙනීචේගෙන නැවත සංවේග වෙලා ධ්‍යාන වඩා බමුදුනි. ඔය අතර සමහර පූර්ව වාසනා ඇති පුණ්‍යවන්තයෝ තම තමගේ ඒ සසල පුරුද්දට අනුව සීලාදී ගුණ පුරන්න පුරුදු වුණා. ඒ අතර තේස්තරා ගම්මානයක මඟ මානවක නමින් කරුණේ. දුප්පත් ගම්මානයක ගම. මේ මඟ මානවක තුමා ජීවත් වෙන ගම බොහොම නිසරු ගමක්. බොහොම අසරණ ගමක්. ඒ ගමේ මිනිස්යන් ජීවත් වුණේ බත පරමාන්තයෙන්. බත පැලලි, බත පැදුරු ඔය වගේ දේවල් බත පෙට්ටි බත කුරුණි මේවා නිතදලමි ඒවා විකුණලා තමයි බොහොම දුක සිතියි. එක්තරා දවසක් මේ මග මානවක ගියා මේ කර්මාන්තකල තන බලන්න. උඩට තරුණයා. ඉතින් මේ කර්මාන්ත කරන්නේ ගහක් නේද? ශාලාවක් නෑ වැස්සොත් තෙමෙනෝ. ඒ ගහ ඇතු උනා පිරිසුදු නෑ. බොහොම කැලි කපල කිරිලා. කනකොල නිදි කුම්භ වැනි දේවල් ඇදිලා ඉතින් මිනිස්සුව පාග පාගා තමයි වැඩ කරන්නේ කිසිම ගාණක් නැහැ. ඉතින් මගමානෝක කල්පනා කළා ඉතින් සුද්ධ කරනවා නම් කොච්චර හොඳද. ඉදල්ලක් ගෙනල්ලා මේ ගායට සුද්ධ කළා කොටසක්. කොටසක් සුද්ධ කළා සුදු වැඩි කෙගත්ත සමන්නේ. තවත් කෙනෙක් ඇවිල්ලා උරු තල්ලු කරලා සුද්ධ කුරු කඳනා ඉදි කරගත්තා. මගමානෝක කිපෙන්නේ නැතුව තවත් කල සුද්ධ කළා. ඒක තාක්ෂණය කරා. තවත් කල සුද්ධ කරා. මෙහෙම දාස පුරාම ගහට සුද්ධ කරන්න ඕන අවශ්‍ය. හැබැයි ඒ සමන් සුද්ධ කරන කෙනෙක් තේනේ කාවත් නම නාපුනේ නැහැ. මේ මඟමානතු සන්තෝෂ වුණා. මම මේ පිරිසිදු කරන කෙන තවත් කෙනෙක් සැපසේ මේ වැඩ කරගන්නවා නෙවෙයි. ඔච්චර රත්නා දීර්ෂ්‍යා නැති කෙනෙක්. ඉතින් මඟමානු ගුතුමා මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මේ මිනිස්සු පිරිසිදුවට කැමතියි. හැබැයි පිරිසිදු ගන්න ආකාරය නොදන්න තමයි තියෙන්නේ. මම දැන් අද පටන් ගම සුද්ධ කරන්න ඕන කියලා ඉදල්ලක් කෝටයක් ඒක මේක අරගෙන ඇවිල්ලා අර වැඩ කරන ස්ථානයේදී පාර හදන්න පටන් ගත්තා. පාර හදන්න දැන් අඩි පාර තිබුණ බොහොම අමාරුවෙන් මිනිස්සු යන්නේ නැන්නේ. මේ මඟමානෝක පාර සුද්ධ කරමින් දෙපැත්තේ පාන ගමමින් මැද සමතලා කරමින් අර පයේ හැප්පෙන්නේ තියෙන ගල් මුල් ආදිවත් කරමින් පාර සුද්ධ කළා. මේක දැක්ක කරන්නේ තවත් කෙනෙක්. ඔව් මොකද සමුන්නාත් මේ සමන්ද වෙන වැඩ නැද්ද? ඔව් මේක ලොකුම වැඩක්. මේ මිනිස්සු යන්නේ පාර සුද්ධ කරන එක ලොකුම වැඩක්. බලන්න මේ පාර යනකොට කකුල හැප්පෙනවා, වල වල වැටෙනවා, නඩේ එරෙනවා. සමතලාව තියෙනවා නම් මේ පාර බොහොම පහසුයි මිනිස්සු අනවහනවානේ. එනිසා මම මේ පාර කපන්නේ නිකන් නෙමෙයි. මේ පාර කපන මම දෙවලෝට යනවා. මම මේ පාර කපන්නේ දෙවලෝට යන පාරක් ඇටියටයි. මම හිත පිරිසුදුයෙන් කරන්නේ. මේ කතාව අහගෙන ඉතියේ 32 දෙනෙක් මේ එක්කාසු වුණා මොකද? දැන් 33 දෙනයි පිරිස සමාගමක් වාගේ වුණා. මේ මගමානුතුමා හැම දිනාටම කරුණු වටහා දෙමින් මුළු පාරම සමතලා කරා. ඒ දඬු පාලන් දානුන තැන ඒවා කළා. උතුමනක් නෙමෙයි දැන් මිනිස්සු බොහෝම සැපෙන් යනවා එනවා. වැඩ කරනවා. සාදුරුට මේ පිරිස හැමදාම පාන්දර හතරට පමණ අවදීලා එක්කාසේ එක්කාසුලා කතා කරන්නේ මොකද? අපි අද අහවල් පාරම හදනවා. අහවල් පාලම හදමු. අහවල් නිද සුද්ධ කරමු. අහවල් දුප්පතාගේ ගරා රැකෙනෙන ජී හදලා දෙමු. අහවල් කැලෑරද සුද්ධ කරලා මිනිස්යන් ගොවිකම් කරන් ඉඳ සලස්වමු. මෙහෙම තමයි. හැමදාම ගම්වාසියන්ට මෛත්‍රී කරනවා. මේ ගම්වැසියෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ ගම්වැසියන්ට මේ ගම සාරවත් වේවා ඕක සතුටේ ජීවත් වෙන ලැබේවා ඒ ධන්න හැටියට අනුන්ට සුඛ මිස්ස වේවා ඉතින් මෙහෙම ගියාම වැඩි කාල ගත වෙන්නේ නැහැ ගම සුද්ධ වුණා කැලෑවල් එන වුණා ඒකෙන් සිද්ධ වුණේ මේ අත්හන්ද ගොරු පැමිණිල්ල ගොග්ගියා ගමේ ගම්පතිගේ මොකද මේ කැලෑව තිනවල සොර සොරා පෙරින් හොරාරක් නැලින් ආදී අපරාධ වලින් මූ කල්ලාස් ගැදෙනු තිබුණා. දැන් ඒව වැලකිලා කියන්නේ ගම ඇලිගීම නිසා මේ ගම්පතියා රජතුමාට පැමිණිල්ලක් කළා. මගේ ගම විනාශ කරන ගම්පහර කුරු කණ්ඩායමක් ඉන්නවා. වහාම රජාණන් ගෙන්නලා දඬුවම් දෙන්න. ඉතින් අද වාගේ කාලේ දෙපැත්තෙන් මෙසලා නඩුවක් අහනවා නෙමෙයි ගම්පතිගේ වචනේ දෙලින්ම බාර ගන්නවා. එනිසා රජතුමා කඩිතුමාගේ සේනාව යවලා මෝ මාංශ දාලා දෙන්නගෙන කිසියම් වාග්විභාගයක් නැතුව රජ මිදුලේ කියන්නේ රාජාංගනේ අකාලවා පහගාන්න දෙන්න කළා. මොන අපරාධයක්ද? මොන අපරාධයක් කළද? නමුත් මේ මගමාන රජතුමා හැම දිනාටම කිව්වා කිසි කෙනෙක් වෛර කරන්න එපා. රජුලන්ට වෛර කරන්න එපා මෛත්‍රී කරා. ගම්පතිට වෛර කරන්න එපා මෛත්‍රී කරා. අතට වෛර කරන්න එපා මෛත්‍රී කරන්න. තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දූ දරුවන්ට මෛත්‍රී කරන්න වගේ මේ හැමතෙම මෛත්‍රී කළ විදිහ හදා ගන්න. අපි සුගතියට යන්න. අපි කිසිසේ අපහාස යන්නේ නැහැ. අපි දෙව්ලොවට යනවා. කිසි කෙනෙක් බාහෙන්න එපා මෛත්‍රී කරන්න. එක පිටින් මෛත්‍රී කළා අතට ලං වෙන්න බැරි වුණා. පස්සේ අජිරාණ්ඩ ආරම්භ වුණා ඇත ලං වෙන්නේ නැහැ කියලා. මේ පිළිස කිම දිගා කරලා කදුරෝලෙන් වහලා කලාල වලින් වහලා පාගුවන් නියම කළා. එතකොට මේ අය වඩාත් මෛත්‍රී කළා. අන්තිමේ ඇත කෑ ගහගෙන පස්සට දිව්වා. මේ සමහර අය අජිරවන්න කියලා මියත්තන් ළඟ ඇතුළු ලං වෙන්න බැරි මන්ත්‍රයක් තිබෙනවා. එතකොට රජිරවන් දෙයකන සැකයක් ඇති වෙනවා මේ පිරිස ජෙන්නවා රජතුමා ඉදිරියට. අරවා තමන්හාසේලා ළඟ ඇතුළු ලං වෙන්න බැරි මන්ත්‍ර තියෙනවා. එහෙමයි දේවයන්ව අපි ළඟ තියෙනවා. මොනවද මන්ත්‍රේ? අපි හැමදාමගේ පාන්දරේ නැගිටලා මේ ගම දියුණු කිරීමට සාකච්ඡා කරන මෙන්න මේකයි මන්ත්‍රේ. ඉතින් රජු එහෙනම් මොකක්ද මේ කතාවේ තේරුම කියලා ගම්පතිගෙ. ගම්පති දැනෙන උත්සව නැතුව ඉන්නවා වැවුලනවා දැන්. කාරණේ ඇත්ත කියයි කියලා. ඉතින් පස්සේ මගමහනඟ තුම දේවයන් වහන්සේ මේ ගම අපේ ගම බොහෝම කලහ ගමක් තිබුණා. අපි මේ 33 දෙනා එකතුලා පාර හැදුවා. පාරම් දැම්මේ. ඒ දඬු බැන්නේ. ගින් හැදුවා. යව් ගැන්දා. දුක් තුන්ගේ වැටෙන් යන ගෙවල් හදලා දුන්නා. දුක් තුන්ගේ ඉඩකඩන් අපි වවලා දුන්නා. කල ඇලි කළා දුන්නා. මේ විදිහට දැන් ගමට යවලා බලන්න ඔබ වහන්සේගේ යම්කිසි අමති කෙනෙක් යවලා බලන්න කලින් තිබුණු ගම දැන් කොහොමද තියෙන්නේ? ඒවා තමයි අද කර අපේ රාජකාරිය. ඉතින් අරවා ගම්පතිකින් ඇත්තද මේ? ඕක උත්තරේ නෑ. අන්තිමම යවලන්න ගත්තා. බොරු කමිනිල්ලක් කියන ගැන රජතුමා ඔහු තානාන්තරයෙන් ඉවත් කළා මග මානවකයාට මුළු ගමම දුන්නා. ඇතක් දුන්නා. ගම දියුණු කරන්න තව අවියාවුද, එවැගේම ධාන්‍ය, අවශ්‍ය ගෘහ උපකරණ කුසු උපකරණ. දැන් මග මානවකතුමායි 33 දෙනෙක් එකතු වෙලා රජතුමා දිස්ත්‍රික්කේ කරලා අර ගම්පතිට සමාව දෙන්නයි කියලා ගමට ගිහින් ගම සවස්වක් දීලා. අන්තිමේදී විශාල ප්‍රජාශාලාවක් ඇදුවා. ප්‍රජාශාලාවේ හැම අංගෝපාංගයක් ඇති කළා. ඒ කියන්නේ විදික්ෂේ ශාලාව, එවැගේම ධර්ම ශාලාව, ආගන්තුක ශාලාව, ආරෝග්‍ය ශාලාව, ප්‍රජාශාලාව මේ හැම එකක්ම ගම තවෙස්ස සියල්ල සම්පූර්ණ කළා. මේ 33 දෙනාම වෙනම කාමර 33ක් හැදෙව්වා ආගන්තුක සත්කාර සඳහා. මේ 33 දෙනාගේ නමින් ආගන්තුකයන්ව නැවතුම් පොළවා. ඉතින් ගෙලදසාල කොහොමද මේ තියෙන්නේ? උළු ගමට මේක ලොකු පහසුවක් වුණා. දැන් මේ කාර්යයේ වෙළඳ මධ්‍යස්ථානයක් වාගේ නගරයක් වාගේ. ඉතින් ඒ වගේම ආගන්තුක සංඝාතය. ඉතින් මේ මගමහනගතුම අනිත් පැයට වඩා බුද්ධිමන්තව ඒ සමාජ සේවාව කරද්දී තමන්ගේ නිවසේ අයටත් සැලකුවා. ඒ කියන්නේ දෙමව්පියන්ව දෙවියන්ට බ්‍රහ්මයන්ට වාගේ සැලකුවා. දුවදරුවන්ව සැලකුවා. අනිත් හැමදෙනා සාදාසුමත් කටයුතු කළා. අන්තිමේ මේ ත්‍රිසගයේ බොහෝද අවුසාවකට. දෙවලොන්ට ගියා තවුසාවකට. තවුසාවකට ගියාම ඒ කාලේ තවුසාවගවණේ වාසයේ තියෙන අසුරය. ප්‍රදේශ කිත්ති පහරාද කාහු ආදී අසුරේන්ද්‍රය. ඒ අය තවුසාවෙච්ච දෙවියන්ගේ සමාන ආයුෂ වර්ණ තප බල අයිස්වාදී ඇති පිරිසක්. ඉතින් හැබැයි ඔවුන් සුරාපානය කරනවා වෙනත් වෙනත් දේවල්. දෙවියන්ගේ සුදුසු නැති දේවල්. ඉතින් මේ පිරිස යළු ජීවි පිරිසේ ඒ ජීවභාවය උපන්නාම අර අසුරය මොකද මේ අලුත් පිරිස පිළිගන්න සුරාපානයක් යැයි කියලා. සුරාපානයක් යැයි කළා මග මානවකතුමා මනුෂ්‍ය ලෝකියක් වගේ නෑනේ. මනුෂ්‍ය ලෝකෙමද පන්සියෙන් යැක්කේ. ඒ නිසා මේක පිළිකුල් කළා. මේ සුරාපානයේ පානින් අප පිළිගන්නේ මේ බලාපොරොත්තු වෙන පිළිකුල් කළා. පිළිකුල් කළාද අසුරයන් ඒ දිව්‍ය ලෝකයෙන් ඉවත් වෙන හැටියට කියනවා. ඕන් ඉවත් වෙන්න කැමති නැහැ. ඕන්ගේ ගන්න භූමියනේ. නමුත් මේ සතු දිව රාගය දැන් මේ මගමානුකුමා සද්දේව රජා වුණා. අනිත් පිටිස 33 මේ දිව රාජා වුණා. 33 දිව රාජා වුණා. ඉතින් අන්තිමේදී මේ අසුරයන්ට යන්න සිද්ධ වුණා. ඕන් එක සතනක්ද සිද්ධ වුණා. ඔවුන් එක සටනක් හැබැයි ඔවුන්ට දින තිබුණා ඔවුන් මහාමේර පත්ලෙහි ඔවුන්ට භාණක් ලැබුණා. නමුත් ඒ අය වරින් වර ආවා සග්දේව රජතුමා එක සටන් කළ නැතත් ඒ ස්ථානයේ හැරගන්න. එම අවස්ථාවකදී ඇතුණා වූ දෙවියන්ගේ අසුරයන්ගේ යුද්ධේ තමයි දේවාසුර සංග්‍රාමය කියන්නේ. දේවාසුර සංග්‍රාමයේදී සූදානම් වෙච්ච සග්දේව රජ තමන්ගේ දිව්‍ය පිරිසට අනුශාසනාවක් කළ මේ සූත්‍රයේ සඳහන් වන එක. මගේ දිව්‍ය පිරිසට බයක් ඇති ගැනීමක් ඕමෝල් ගමනක් හාවක් මේ දේවාර සූත්‍ර සංග්‍රාමයේදී මගේ හිතේ කොඩිය බලන්නේ. ජජග්ගන් උන්නේකේ යතුන මගේ රතේ තියෙන පොඩියක් මේ පොඩිය බලන්න. එතකොට මම ඉන්න බව දන්නානේ. එතකොට මේ දෙවියන්ට බයක් ඇති වෙන්නේ නැහැ. මගේ රතේ පොඩිය දකින්න ලැබුණා නම් ප්‍රජාපති දිව රාජයාගේ පොඩිය බලන්න. ඒත් නැත්නම් වර්ණ දිව රාජයාගේ බලන්න. එහෙම නැත්නම් ඊශාන දිව රාජයාගේ පොඩිය බලන්න. මේ පොඩි දෙකීමේදී ඒ දෙවියන්ට විපත්ති ගැනීමක් උමෝ ගමනක් වන්නේ නැහැ කියන එක කබ්දේ උරාජේ අනුශාසනා කළා. ඉතින් මුතුරාජානන් වහන්සේ මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ නිදසුනක් සඳහා. ඒ අපේට ප්‍රවෘත්තියක් අපිට සිද්ධ වූ දෙයක්. ඒ කාලේ සැබවින්ම කබ්දේ උරාජේ උනේ මගමානෝත ළමින් ඉඳලා කවුරුත් නෙමෙයි. අපේ බෝධිසත්වයන් වහන්සේ අපේ බෝධිසත්වයන් වහන්සේ චරිතයක් මේ මගමානෝත ගාතයි. ඉතින් මේ දේවාල සුතුරු සංග්‍රාමයේ මේ දේව අරසුර සංග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ රදාලා මහණෙනි ඒ සද්දෝ රජතුමාගේ විදාලයෙන් දෙවියන්ගේ කොඩිය බැලීමේදී වියසති ගැනීම නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ මක්ෂාද සද්දෝ රජ ඒ කාලයේදී වීත රාගයේ කෙනෙක් නෙමෙයි. වීත දෝෂී කෙනෙක් නෙමෙයි. වීත මෝහයේ කෙනෙක් නෙමෙයි. බය වෙන ප්‍රතිගන්නසුණු කෙනෙක්. ඒ කියන්නේ ඔහු දෙවිසුන් යටි නොකල බැවින් ඌ අවස්ථානුකූල භායටපත් වෙනවා. නමුත් මහණෙනි මම ප්‍රකාශනයක් කරනවා. මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකදී හෝ දුක්ඛ මූලයකදී හෝ විවේකස්ථානයකදී හෝ කැලෑවකදී හෝ ගමකදී හෝ ගෙදරකදී හෝ දවල් කාලේ හෝ රාත්‍රී කාලේ හෝ කොතනකදී කොයි තැනක කොයි වෙලාවකදී හරි බයක් ඇති ගැනීමක් සංත්‍රාසයක් හෝමෝගමනයක් ආවොත් මෙන්න නවරහතු බුදු දෙනු ඉහි කරන්න කියලා චිතිසෝගාතා දේශනා කරනවා. මේ චිතිසෝගාතාව කියන ගුණ නාමය සිහි කරනකොට ඒ භය ඇති ගැනීම සංත්‍රාස සියල්ලම සංකේදෙනවා. යම් හේතුන් බුදු ගුණ සිහි කරගන්න අමතක වුණා නම් ස්වාඛාත ආදී හයකෝ ධර්ම ගුණ සිහි කරා. ඒ ධර්ම ගුණ සිහි කිරීමේදී භය ඇති ගැනීම සංත්‍රාස සංසිදෙනවා. යම් හේකින් ධර්ම ගුණය සිහි කරගන්නම තුතුනා නන සුකෘතන්න කාගේ ආදි සංග රැක්මේ ගුණ නවයේ සිහි කරගන්න. මේ සංග ගුණ සිහි කිරීමේදී භාගතති ගැනීම අන්තරාස සියල්ල නැති වේ. මේ මක්ඛසාද මහණෙනි සතාගතයන් වහන්සේ විිත රාගී විිත දෝෂී විිත මොහී කෙලි. අබේරු අච්ඡම්මි අනුත්‍රාස අපලයි උදාසේ ජීවෙන්නේ නැති ගන්න සන්ත්‍රාසයකට පත් වන්නේ වගේම පලා යන්නේ නැහැ. උනාසයේ සීල භය සන්ත්‍රාස අවසන් කළ කෙනෙක්. උනාස මොනම දෙයක පාත් බය වෙන්නේ. උනාසේ බුදු වෙන ඉස්සරුණක් බය වුණේ නැහැ. බුදු වීම සඳහා වජ්‍රාසනයේ වැඩ ඉන්නකොට ඉරදායන් ඉස්සර වෙලා වසවත් ජීවිතය ආවනේ දස දින්තරක් මාවසේනා පිටවරාව. නවමාවැති වැද්දෙන් උනාසේ පළවා හරින්ද දී කරන්න පැත් කළා. අමොත් උන්වහන්සේ බය වුණේ නැහැ. උන්වහන්සේ සැල වුණේ නැහැ. උන්වහන්සේගේ සූර කොනක්වත් සොලවන්න බැරි වුණා. තා බුදු වෙලක් නැහැ. බුදු වෙන විස්තර මේ වාදුලයි. ඉතින් බුදු වෙලා කොහොම බය වෙයිද? අන්තිමේ රසවත් ජීවිතුත්‍රයා ගර්ජන තර්ජන කළ සිද්ධාර්ථේ වහා මාසයෙන් ඉවත් වෙන්නේ. ඒ ආසනේ හිමි මාතයි කියේ. ගෝසතාණන් වහන්සේ දැහුවනේ මේ ආසනේ ලබන්න ඔබ ආරමයේ කිරු බාට කවුද සාක්ෂි? ඉතින් මාර්ගයේ පුත්‍රයාට තමයි මට මේ ඔක්කොම සාක්ෂි. කොහොම කහණිගේවම සාක්ෂිමම සාක්ෂි කියලා. සිද්ධාර්ථය ඔබට කවුද සාක්ෂි කියලා? උන්වහන්සේ වදාළා මට මෙතෙන්දී සාක්ෂි දෙන්න මඟ මෞතිය කෙනෙක් මෙතන නැහැ. සහෝදර සහෝදරියෙක් නැහැ. මට සාක්ෂි කෙනෙක් අකේන්දරක වස්තුවක් කියලා. ඒ මොකක්වත් නෙමෙයි. 240,000 දෙදුම් ගණක නැති මහ පොළොව මේත පෙර පූර්ව ජාතියේදී හත් වාරයක් මහ පොළොව කම්පා වෙන සේමන් දම්පින්කම් කරලා තියෙන බුදුබාසතාවෙන් විරජ්ජාති නෙමෙයි විශ්වාන්තර ජාතියේදීම වාරහතක් මහ පොළොව කම්පා වුණා මාකල දාන කාර්මිකා බලේ නිසා දක්ෂිණ සීහත්යේ පොළොවට දික් කළ කිව්වා. මා විසින් ලෞතර බුදුබාපතා බෝධි සම්භාර පිරුබව සත්‍ය නම් මේ මහා ඝනබල පොළව මට සාසු පිළිස පවතිවා කියලා අපදී කළා. මහා පොළව කුඹර සතක් මේ කැරටෙනින් වැවුලමින් කම්පා වෙන්න ගත්තා ගර්ජනා කළා කියලා කියනවා තියෙනවා. නමුත් මේක සදා සිද්ධියක්. මේක සංකල්පනා මාත්‍රයක් නොවේ. ඒ මක්නිසාද බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සම්භාර පුරණ අන්තිම ආභාවයේදී සිද්ධිච්ච අත්තරද්දක් නිසා ලැබුණ විපාකවාරයක්. ඉතින් මේ එදා බෝසතාණන් වහන්සේවත් බහුනේ නැහැ. උන්වහන්සේ ලෞතර බුදුලා කෙසේ භාවනාවද? උන්වහන්ස සීල භායතක ගැනීම හේතු වෙන 1500 කෙලෙතුන් වාසනා සහිතම සෝදා හැරලයි දැන් පිරිසිදු සංසාරණයක ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ නම සිහිකල පමණින් පවා සීල ආරක්ෂාව හා සාන්තිය සැලසෙනවා. ඉතින් මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ නවයත් ධර්ම රාජයේ ගුණ හයත් සංඝ රාජයේ ගුණ නවයත් මේ යම සිහි කරගත්තා නම් ඒ පාන්තෙන් බාහකත ගැනීම සංසිඳිනවා. බෞද්ධයන් විතරක් නෙමෙයි අබෞද්ධයන්ට පරාමයේ පිටක් ලැබෙනවා. පසුගිය කාලේ මේ කවුරු කිනකට පමණ පෙර කුඩුම්බක ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා වාසය කරන් ඉතරීතියා අබෞද්ධ උපාසක හිමිනේ. අතෝලික උපාසක හිමිනේ. ඌ වනාන්තර ගත වෙලා ඉතින් නිදැල්ල ජීවත් වෙන වන ජීවිතයක් ජීවුවා. හැබැයි බෞද්ධයෙක් නෙමෙයි. ඔව් ධම්මාන කයල්ල සුමානකට දෙයකට වාරා කාල් පොල්ලාදි ගෙනෙන්න කලාවේ නෙද්දේ සහිතව කෑම හදාගෙන බොහොම ඉරේකෝ ගත කළා. එක දවසක් ඌට අලියන් කාලේ සිහිණකින් කියලා කියනවා. දෙවිදෙක් කියන්නේ නැත්තේ මිනිස්සෝ මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න. සිහිණකෝ ගාතා. මේ මන්ත්‍රය පාඩම් කරගෙන නිතර කියන්නේ කියලා කියන්නේ. ඉතින් මේ මන්ත්‍රයේ මොහු දන්නවා නිතිසෝ ගාථා දන්නවා බෞද්ධයෙක් නුනට ඕ කල්පනා කළා මේක මොකදද මට මම බෞද්ධයෙක් නෙමෙයිනේ. නමුත් එදා පුදුම සිද්ධියක් එදා හන්දෑවේ ඔහු ඇවිදගෙන යද්දී දොළපාරකට දැක්කා. දොළපාරකින් ඊළඟට ගොඩ වෙන්න හදනකොට දැවැන්ත වලයි මූණට මූණා සලාත ආපසු යන්නත් බැහැ මිනිස්සයා කවුරු හසනින්දත් වෙලාවක් නැහැ හරියට මූණට මූණාව මේ කුජල එකට කාර්ථ සිහුණයි තිබසෝදාතා. තිබසෝදාතා තීමේච ගමන්ව වලසා කලෙකින් ආපසර තනගෙන යන්න ගියත් ඇලිය. එදා පටන් මේ මිනිසයාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන වටිනාකම. ඒ නිසා ඔහු තිබසෝදාතාම රහදාවල් දෙක භාවිතා කළා අන්තිමට බුද්ධාගමත් වැළඳ ගත්තා. ඒ නිසා තමයි මේ ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට මඟ පෙන්නලා භික්ෂූන් වහන්සේලාට ස්ථානයක් හැටියට පැවරි. පස්සේ උට නම තියෙයි මෛත්‍රී උපාසක. ඔය කලේදී මන්ත්‍රාවලා තියෙනවා පසු කායක. ඒකට බෞද්ධයන්ට නෙමෙයි අබෞද්ධයන්ට පවා මේවා ඥානසස් ලැබෙනවා තුනුරුංගි තුන සිහිකල මාත්‍රි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩි ඉන්න දවසක බෞද්ධ ළමයෙකුත් අබෞද්ධ ළමයෙකුත් දෙන්න බොහෝම මිත්‍ර වේකක සෙල්ලම් කරන ඒ කාලේ. බෞද්ධ ළමයා නිතරම කැප ක්‍රීඩාව කරනකොට නම බුද්ධත්ව කියන ඔහු කියනවා අබෞද්ධ ළමයා නම අරහන්තානන්ත වූ පරිදිම අන්තිමේ අබෞද්ධ ළමයා ඒ වචනේ පාඩම් කරගත සෙල්ලම නම දුක්වාසේ දැන් දෙන්නට වරින් අර ජය පරාදී. ඉතින් මේ අබෞද්ධ ළමයා දුක්පත් නෝග පුතේ කැලේ දර කපල ජීවත් වෙනවා. එක දවසක් පුතක් තියා දෙන්න කරක්කේ අරගෙන කැලෑවට ගියා. සොහොන්දිම අයිනේ කැලෑවේ කරක්කේ නවත්තලා දර කපල කරකැවි ගොනුන් දෙන්න කෑමට ලියලා තුණු අතර උන් ඇවිදගෙන නගරෙටම යන්න ගියේ. කොහොමදට හැන්ද ඇරලා පුතුණුවන් දෙකවා දරුවෝ මං වෙනකන් උන් නිඳයි කියලා ගොනුන් එක්ක ගෙනෙන්න ගියා. ඊහාම උන් නගරයට යන්න සිද්ධ වුණා ගොනුන් දෙන්න සොයාගන්න. අන්තිමේ ගොනුන් දෙන්න සොයාගෙන එනකොට නගර අද්වාරේ වහල්. දැන් එන්නද පහෝදා උදේ හය වෙනකන් ඉරපානකන් දෙවියෙක් කියුවා මේ නගර අද්වාරේ නම් අරින්න. ඉතින් ඔහු නගරයට පොටු වුණා පුතා හරක් ළඟ සල්ලි. මහා සොහොන් පිටකෙනි අයිනේ මහා කැලෑ. ඉතින් මේ දරුවාට කෑම ගීම කොහෙන්ද? එළියක් පහනක් කොහෙන්ද? මේ වනාන්තරයේ මැද්දේ දීපරු වනාන්තරයේ මැද්දේ ඔහු අසරණව දැන් කරත් නැද. උට කියන්න කරන දෙයක් නෑ කරත්තේ යට ගෝණියට ගෝණියට වතු කියලා නිදාගත්තා. රාත්‍රී මැදින් යාම යාවනේ අමුනිසෝ දෙන්නේ ගුදුරු සයාගෙන. ඒක ධාමරේ කමරුන්සේ මේ දරුවගේ කකුලෙන් ඇල්ලුව අනිත් එක්කන එපා කියද්දි. මේ දරුවාට සෙල්ලමට පුරුදු වී තිබුණ නම බුද්ධත්වයක් කෙනෙක් වුණා. අමුනිසෝ බය වුණා සැකගත්තා. දෙව්ලන්න ගත්ත දහගේ වැටුණා. අනිත් එක්කන කෝක තමයි මම එපා කිව්වේ. බුදුගුණ දන්න දරුවෙක් නේ. දැන් මේක වයසරුණ දිව්‍ය රාජයාගෙන් දඬුවම් ලැබෙනවා මේ කළ වරදට. නිසා මේ දරුවා දැන් රැක ගන්න ඕනේ. දරුවා අතරන වෙලාව දරුවාට කුසගිනි තියෙනවා. දරුවාට කෑම දෙනක් දෙන්න. වහාම සැනකින් රජුරුවන්ගේ මේ වගේ අන්තලියෙන් කෑම දෙනක් දුන්නේ. මෞපියන්ගේ දේශේ. එළිවෙනකන් කෙසේ ගමනක් වගිල මේ දෙන්න මෞපිය හේතෙන් දෙන්නේක දරුවාට සපසේ නිදා ගන්න සැලැස්සුවා. මොනතරම් පුදුම සිද්ධියක්ද හැබැයි පසුදා උදෑසන රජතුමාගේ අන්තලිය නිසා මේ දෙන්න රජු ගෙදරට ගෙන යන්න ලැබුණා. අන්තිමේ රජු රෝපිය සියල්ල දැනගෙන මේ දෙන්න බුදුරජාණන් වහන්සේ දෙක් කරගෙන ගිහිල්ලා බණ ඇසුවා. ඒ බණේදී මේ දෙන්න සෝවාන් වුණා. පසු කාලයේදී පුතා පැවිදි වෙලා සෞතලේස්සසාරහතු. ඉතින් මේ වාගේ අබවද්ද දරුවෙකුට උනත් අර ඒක බුදුගුණ වචනයක් පවා කියමින් මොනතරම් සැනසුමක් උදා වුණා. අමනුෂ්‍යෝ දෙන්නෙකුගේ පිළිත ලැබුණා. ඔවුන් ගමනේ කළ හැකි වුණා. ඔවුන් නිපීතින් පාඩේ භෝජන අනුභව කළා. ඒ වගේම රජතුමා දැක ගන්න ලැබුණා, බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණා, බණ අහන්න ලැබුණා, ඒ ධර්මයේ ශාසනයකදී අවබෝධයෙන් ලැබුණා, මොනතරම් සනසුමක් එක වචනයක ලැබුණා. මේ වාගේ දුතුගුණ, ධාමගුණ, සඳගුණ වල ශක්තිය අතිමිතයි. කාලන්තිස්ස රජ කාලයේ ජීවවාපි චෛත්‍ය ගොඩනගන කාලේ හතරස් පොතව දක්වාම චෛත්‍ය ගොඩනංගලා තිබුණා. වික්ෂූන් වහන්සේලා ගල්ගඩොල් වැලි ආදිය ඉදිමන් පෙත්ත දිගේ නැගලා උඩට ගිහින් දෙනවා. එක්තරා කරුණ වික්ෂූන් වහන්සේ නමක් උඩට ගින් ආපසු එනකොට පාලිසල රැතුණා. දැයිති ගර්භ දිගේ විස්සාගඩෙන කොට විමුහිතේ ස්වාමීන් වහන්සේලා හඬ නගා කිව්වා එයක් මේ ගජක ශූත්‍රිකින් කරා. ඒ ස්වාමීන් වහන්සේක වචනින්ම කිව්වා ගජක ත්‍රිසමාරා කිව්වා. බුදුන සිද්ධිය මේ චෛත්‍යයේ සමනාත්මක ගඳලා තිබුණු චෛත්‍ය ගර්භයේ ලොකු ගඩොල් දෙකක් දිෂ්ඨරාට ඇවිල්ලා ගල් කඩිය වගේ ස්වාමීන් වහන්සේගේ පායට ආධාර වුණා. ස්වාමීන් වහන්සේ සුවසේ දිමක බස්වා ගන්න පුළුවන් වුණා. මේ ආහසේදී සලා පිහිටක් ලැබෙන ඇති ගජර්ග සූත්‍රයේ තියෙන අනුභවය. ඒ කියන්නේ සූක්ෂම ආගම. මේ වාගේ එකක් දෙකක් නෙමෙයි. මේකත් ආචාර්යදී මේ ගජර්ග සූත්‍රයේ තියෙන බුදුගුණ දාහමුණ සම්පූර්ණ පිළිමින් දැක ගන්න පුළුවන්. මහා කපිල රජතුමා ඇමතියන් දහසක් දෙනා එක්ක අරවච්චා නීල වාහිනී චන්ද්‍රභාගා කියන ගංගා තුනක් කරණය කෙලේ මේ බුදුගුණ දාහමුණ සම්පූර්ණ පිළිකල සත්‍යක්‍රියා කරනවා. අනෝජා දේවිය ඇතුළු දහසක් විසෝවරු සත පිටින් මේ ගංගා කරණය කෙලේ ඒ වගේ බුදුගුණ දාහමුණ සම්පූර්ණ සත්‍යක්‍රියා කරනවා. මේ වගේ කම් දෙකක් නෙමේ අනේක දෙයින් අපට පැහැදිලිව තේන්න කියනවා මේ කුමුරුන්ගේ ගුණ සම්භාරයේ තියෙන අහංකාරය. ඒක නිසා මේ ගජග්ග සූත්‍රය ඉතාමත්ම ගෞරවයෙන් අපි භාවිත කළ යුතුයි. 1905 දෙසැම්බර් මාසයේ 4 වෙනිදා හිමලවාරණේ සේනාසනේ මහා රබ්බකදීනේ මම රාත්‍රී ගත කළේ පරිමේ දවසේදී. අලුයම් කාලයේ තුනට පමණ ඉතා වැඩගත් දයක් මට පරිවිදයක් ලැබුණා. මාගේ පරිවිදේ අලුයම් කාලේ බොහෝම ලක්ෂණ අංගණයක ලක්ෂණ පාරක්. මේ පාර දිගේම එක්තරා සැදැහැවත් කෙනෙක් නෙළුම් මල් අතුරනවා. මේ නෙළුම් මල් අතුරන පාරේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සියලුතුන් වැඩින්. මම පැත්තක ඉඳගෙන සමීපයේ තෙලා බොහෝ සංඝාව අඳගෙන බුදුගුණ කිව්වා. බුදුගුණ කියනකොට මේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සමීපයේ සමීප වෙලා මට අනුශාසනාවක් කළා. මම ගජග්ග සූත්‍රයක් කියන්නේ. එදා ඉඳලා මම ගජග්ග සූත්‍රයත් ඒ කුටියේදී සජ්ජායනා කළා. ඊට කලින් කිව්ව තුන් සූත්‍රයේ පමණයි. මේ ගජග්ග සූත්‍රයේ දෙවියන් බොහෝම ක්‍රියාකරන එකයි දෙවියන්ගේ කෙනෙක් තෙන්වීමේ දිනේ ඒ දාර්ශනය මට ලැබුණ තුන මම තේරුම් ගත්තා. 1975 ජූලි මාසේ 12 වෙනිදා පමණ දිනක අභිධර්ම පාඩමක් පටන් ගන්න වෙලාවේ මේ අභිධර්ම ඉගෙන ගන්න හේතුව 12ක් තරම් අපේ සංඝ පිරිසට මම අනුශාසනාවක් කළා. මේ අනුශාසනාවෙන් මම ප්‍රඥාවක් ලැබුවා. අපේ මනුෂ්‍ය ලෝකයේ මාත තුනක් තරම් කාලයෙන් තමයි කෞරිසා භවන්නේ ධර්ම දේශනා කියලා අභිධර්ම දේශනා. ඒක මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් මාස 3යි. දීව වර්ෂ ප්‍රමාණය කොච්චර වෙලාවක්ද කියලා මම ප්‍රශ්න කළා. හැබැයි මම පොතේ දැකලා තිබුණෙත් නෑ. අහලා තිබුණෙත් නෑ. ඉතින් මම ප්‍රශ්න කළාම මායකට පිළිතුරු නොදුන්නොත් ඒකත් වර්ධක්. ඉතින් සිස්සේ පිළිතුරු කොහොමද දන්නේ නේ? මේක ස්වල්ප වෙලාවක් කල්පනාකාරී වුණා. කිසි කෙනෙක් නෑ පිළිතුරු දෙන්න මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් නෑ. මම එකවර පිටු සෝදාකාර සිහි කරලා සිතින් අදිස්ථාන කළා මෙන්න මේ නවආදාහයේ ගුණ ගුණ ඇති සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනේ පැවැත්වේ. මේ නවආදාහයේ බුදුගුණ බලයෙන් මට ඒ වෙලාව හරියට සිහිපත් වේවා කියලා අදිස්ථාන කළා. බුදුම සිද්ධියක් දෙවි කෙනෙක් කියන වගේ පාතම අහකින් අදහසක් ආවා විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා හිතේ එනකොට මම එක වචනයක් ප්‍රකාශ කළා විනාඩි 9යි කියලා. ජීවනෝ විනාඩි 9යි අපත මාස 3. පස්සෙන් මම සිත් පිළිසක් ඒක මේ ගණන් අතර බැලුවා. හරියටම හරි. අපට අවුරුදු 100ක් ඒක දරතයි. ඒකට අපට අවුරුදු 100 කියන්නේ මාස 1200ක් නේ. ඒක හකටයි. ජීවනෝ හකටයි. ඉතින් අපි අන්තිමට ඒ 1200 බෙදලා බැලුවා. 1200 දාහක් කරලා බැලලා ඒක විනාඩි වලින් බෙදුවාම ඉන්න මාසයකට විනාඩි 3ක්. දාහක් 10කට විනාඩියක්. දාහක් 10කට විනාඩියක් ජීවි ලෝකේ වාර්ෂික ප්‍රමාණයව අපේ දවස් 10ක් ඒ විනාඩියයි. ඉතින් දවස් 90 වනේ එනම් විනාඩි 9යි. බුදුම ආත්මයක් මේ නිකලමතුත් අතවාදයෙන් මේ සුළු දෙයක් නමුත් මේ වාගේ නෙමෙයි දිවිසුණු අන්තදායක අවස්ථාවලදී සවා දිවිසුණු අන්තදායක අවස්ථාවලදී සවා සත්‍ය දේශනාව අසංතේයයක් ලෙස සෝවාන් පාදී මාර්ගඵල දේශනාව සීල සරුවක් යන මාර්ගඵල දෙතන දේශනාව දජග්ග සූත්‍රයේ ගාථා තුන දෙනවා රතන සූත්‍ර දේශනාව විශාල මහනුරු දේශනාවක ප්‍රවාහය රෝග බාධුරු විස්සබය අමනුෂ්‍යබය සනිතර සංසනින අතරතේ කෝටි ලක්ෂයක් නුඹ නෙයි එහි ආනුභාව පැතිර පවත්නා සූත්‍රයක් වාසපත් වෙනවා. ඒ දේශනේ දිනාතක් හදුවක් යන වාසයේ සංඛාගාර ශාලාවේ දේශනා කළා දිනාතේ 1084000 බැගින් පිළිත මඟකල නුවන්ගලුව. උළුමා විශාල මහනුවර 100%ක්ම බෞද්ධයන් බවට පත්ුනේ මේ දේශනාවෙන් පස්සේ. ඊළඟට කරණීය වෙත්තේ සූත්‍රයේ දේශිය ආරණ්‍ය වාසී භාවනාන් යෝගී වික්ෂුන් වහන්සේලා 500ක් නමක. ඒ 500 දෙනා වහන්සේ ගම්මුෂයන්ගෙන් නිසා පිළිගාවේ වේලාවේ සරුවක් යන වාසේ ආරක්ෂා පිණිස භාවනා පිණිස ඉගාකා 10ක් ඇති කරණීය වෙත්තේ සූත්‍රයේ දැක්. මේ කරණීය සූත්‍රයේ භාවිතා කිරීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පාදක කරන විදර්ශනා වැඩුවා. අන්තිමේ ඒ විදර්ශනා මාර්ගයෙන් මාසයක් ගත වෙනවත් තින්සිඟු කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවන් දෙවියන් ප්‍රිය කරන, මිනිසයන් ප්‍රිය කරන, අතුරු අන්තරා නිවාරණය කරන මහානුභාව සම්පන්න ආරක්ෂක දේශනාවක්. එතකොට පිට ඇති මිනිසයන්ව පමණක් නෙමෙයි, පිට ඇති මේ අතිහිතනික වස්තුන් පවා මේ ශක්තිය බලපාන. ඒ නිසා මේ පිළිත්කරنده පිළිත් නූල්, පිළිත් තෙල්, පිළිත් වැලි, පිළිත් ගල් පිරිත් හඳුන් කාට මේවා සංපාත කරන්නේ ඒ වාතයේ පිරිතේ බලයේ පිටන මේ පිරිත් දේශනාවන් අද පමණක් නෙමෙයි බුද්ධෝ පාද කාලවලව පවාතරචී කියන අර තේලපත්ත ජාතක දේශනාව බලන්න අපේ බුදුරජාණන් වහන්සේ නම පාදි කුමාරයෙකුට උපදෙස් දුන්නා මේ ගන්ධාර රටට ජීවත් දවස් හතකින් ඔබට වාග්ය ලැබෙනවා හොඳයි යන පාරේ අතරමඟ බොහෝ අපිනිෂ්ඨ උපද්‍රව තියෙනවා ඒකට මෙන්න මේ පිරිත් නූල අපේ ගෙනියන්නේ. ඒනම් මේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිත් නූලක් දුන්නා. අතේ එකක් දැම්මා. පිරිත් පන්දුවක් අතර දුන්නා. මේක තමන් ගිහිල්ලා රාත්‍රී නවතින තැන වටේට ඇදලා ඒ මැටි නවතින්නේ. කොහොමද උපද්‍රවයක් එන්නේ? ඒ වගේමයි. මේ කුමාරයාට තව පස් දිනෙක ගියා. පස් දිනාම අතරමඟ දුන්නා තුන්නා. මේ කුමාරයා පමණක් පිරිත් නූලේ අනුභවයක් උපදේශයක් අනුගමනය කිරීම නිසා නිරුපද්‍රවතු ගිහින් හත්වෙනි දවසේ වාග්යයටපත් වෙනවා. මේ පිරිස්නෝ ධාරිතේ ඒ කාලේ පවා තිබෙන අද සමලක් නෙමෙයි අබුද්ධෝත්පාද කාලවල. ඒතකොට මේ විදිහට පිරිත් කියන්නේ බොහෝ මානුභාව සම්පන්න දෙයක්. ඉතින් අද මේ නීති කාර්යාලයේදී මේ පිරිත් සජ්ජායනා කිරීමේ බලාපොරොත්තු වන්නේ අවුරුදු 5කට 7කට පමණ කාලයේ වෙනවයිදම ඉලකාරගෙන ගොඩනැගිලි ආරම්භ කළා. මේක තමයි ඒ කටයුතු නිමු කරගන්න ලැබිලා තියෙන තවස්තුළු තුළ වැඩ තියෙන බව කියවෝ. ඉදිරියට ඒ ස්ථානීය බලාපොරොත්තු වන්නේ නීතිච්ච සමාගමේ කටයුතු බොහෝම නිරුපද්‍රතව පවත්වමින් රටට ජාතියේ සාගමට ජනතාවට සේවයක් කරලා ඒ සියමේ තුලින් පලකම බලාපොරොත්තු වෙන ලෞකික ලෝකෝත්තර පරමාර්ථයන් සඵල කර ගැනීම. සැබවින්ම පිරිසිදු සිතින් යමක් කරනවා නම් ඒ දේ සාර්ථක වෙනවා. ඒසා මේ පිරිත් දේශනා තුලින් සංඝ රත්නයේ ස්පර්ශ කරවීමෙන් සංඝ රත්නයේ වඳුන් කෙදුම් කිරීමෙන් කුණුරුවන් වඩා හඳු වීමෙන් තෙල් මල් පහන් සූදු දුම් ආදීන් පූජා සත්කාර කිරීමෙන් එහි රාජකාරී කටයුතු කරන්න කලින්ම කුණුරුවන්ද අනුභව කරවීමෙන් ඒ ස්ථානයේ බොහොම පුණ්‍යවන්ත තැනක් වාසනාවන්ත තැනක් ආරක්ෂා කර තැනක් වාට පරිණාම. ඒ නිසා මේ ආකාරයෙන්ම ඥාන සම්ප්‍රයෝග තින්කමක් මේ සම්පූර්ණ කෙලෙයි. ඒක මේ මාතේ තුලදීම සිතේ හෝ සිද්ධ කරගන්න බලාපොරොත්තු වුණා පින්වත් මහින්ද මහත්මයලා. ඒකේ මේ විදිහට මිෂ්ඨ සිද්ධවන්ද යෙදුන අයගෙන අපි සන්තෝෂ වෙනවා. ඒකට දැන් මේ වේලාවේ මේ වැඩම කරවාගත්ත ස්වාමීන් වහන්සේලා දෙසා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සූදානම් කරගත් දාන වස්තු අග්‍ර භාගයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රත්නය ගම්පන් පිළිගැන්වා පිරිකර භාණ්ඩ පූජා කළා සීල සමාදන් යෙදුනා. ගතවත් සියල්ල සම්පූර්ණ කළා. මෛත්‍රී කයින් මෛත්‍රී වචනෙන් මෛත්‍රී සිතින් දාන සීල භාවනාවකින් මේ යත්පත් කරගත් කුසල සම්භාර ධර්මය විශේෂයෙන් වර්ෂ දෙක තුනක අභාව ප්‍රාප්ත වූ පින්වත් ඇලෙච්චල් හර්දාස නැතිතුමාණන්ට ඒ දුන්නවත් මෑණියන්ගේ ඒ තියාණන්ගේ පරිලෝකීය මෞර්තිය සහෝදර සහෝදරී සුළු මෞර්තිය මහා මෞර්තිය ආදී කොට ඇති සත්මුතු පරම්පරාවක ඊටත් එපිට උද සකල ඥාති බන්දු වර්ගයාට එවගේ මෞර්තිය දෙකලගේ දරාබර පුත්‍ර වෙනමානි සංඝහරදාත දරුවාට එවගේම ජ්‍යෙෂ්ඨ පුත්‍ර තිලා පරිචන්ද්‍ර හරදාත ඒ මහත්මයාට තවත් බලාපොරොත්තු වෙන තින් බලාපොරොත්තු වෙන ඥාතියන්ට ඒ කුසල සම්භාරයක්වත් වේවා. එවැගේම තින්වත් අධිනීතිඥ මහින්ද අරදාස මහත්මයාණන්ගේ එන නීතිඥ සමාගමේ නිර්මාතෘවර තින්වත් එස් අම්බලවානර මහත්මයාට එවැගේම කුඩා චිත්තනල්ල මහත්මයාට කල්‍යාණ මිත්‍රත්වයෙන් අපි ඉහිපත් කරමින් තින් සමුන්විත වෙනවා. ඒ දෙකලටත් ඒ කුසල සම්භාරයක්වත් වේවා. ඒ මහා ඥානන් වහන්සේ ඇතුළු ඥානන් වහන්සේ වගේ උපකාර සිටී අම්බලවානර මහත්මයලා කුඩා චිත්‍රල මහත්මයලා වැනි සත්පුරුෂයන්ට මේ කුසල සම්භාරයේ තියෙන සතර වසනාතුරු ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා. භවයක් පාසා ආධ්‍යාත්මික සපබල ප්‍රඥා නිදිමි පාරමී පුරාගත හැකි වේවා. කෙලවරපතු බෝධියානෙක ලෝකෝත්තරාමහා මහ නිවන් සුවක් වේවා. ආචා කරුණාවෙන් තින්තමුවා. එවගේම සාතන ආරක්ෂක ලෝකපාල තාත්ම ආරක්ෂක එක් දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් මෙතින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේදී ලංකාවට බෞද්ධ ජනතාවට දෙනිවසේ මේ භූමියට රජුගේ දීපිත කාර්යාලයට දීපිත මණ්ඩලයට සම ප්‍රධානික දේව ආරක්ෂාව සැලසා දෙනවා. සතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවත් වේවා. ආදී මණ්ඩලයට තින් කරන්නේ දෙම හිතවත් නේද හිතවත් සෑම කප්පයන්ට ඒ කුල බගුණවර වාසීන්ට අවක ගම් නගර නම් කාල ගම දින මේ සක්වල සීන සක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මුතුන්වත් වේවා. සීල නසත්ව නිදුක්වත්වා නිරෝධි වෙත්වා සෝපත්වත්වා තෙරුවන් සරණියත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආර සත්‍ය භෝජේ සාන්ත නිවන් සුව ලබත්වා. ආචා මෛත්‍රීන් තින් පරමුවා. විතවත් නදහක් අහිතවත් සෑම සත්‍යයන්ට මේ පෝජනිකානේ මෙම ස්ථානයේ පතන් අවීචේ පතන් භවග්‍රේ දක්වා කිස්සේ නිලිතල වාසයේ ඇතුළේ සමක මේ කුසල සම්භාර හේතුයි. ඉදිරි අනාගතයේ තම තමා බලාපොරොත්තුන ගවේ ගෝතුරා සම්පත් දිවේන එවැගේම දිනවත් අධිනීපිතේ මහින්ද අරදාත මෙතුමාන එම මොහනා මහත්මයේ දර දෙක ඇතුළු පොළවේ සමක එවගේ පින්වත් අරදාත මෑණියන් පින්වත් කුමාර අරදාත මහත්මයා එන අශෝකා මහත්මිය දරුතුන් කුල ඇතුළු පවුලේ සමක. එවගේම පින්වත් ප්‍රියන් පහරදාස මහත්මයා මහේෂ් අරදාත මහත්මයා ඕස්ට්‍රේලියාවේ සිට සුදු මහත්මයා ආදී පවුලේ සිටින දෙනාට කාන්තේ සහෝදරී තුමියක තිනක් මහත්මයාගේ දයාබරේ මොනා මහත්මයා දරුතුන් කුලට. එවගේම මේක සහභාගී වෙන සිංහත් මහින්ද මහත්මයාගේ නීතික සමාගමේ සීලම සමාජික පිරිසට නීතික මහතුරුන්ටත් මහතුරුන්ටත් ඒ පෞල්ලම සමටත් මේ අවස්ථාවේ සහභාගී වෙච්ච සාදුක්‍යා පහදවාගත් සමටත් මෙලොව වශයෙන් සකලාන්තරායේ ਸਰවෝපද්දරයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සතුවර්ෂ කාලයක්ම දීර්ඝාස ලැබේවා සබල සබල පීවරක් පාසම රත්නත්‍රි සතුකේ සූරිසි මහගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා කඩුන්ගේ සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නේ ජලයෙන් වසනේ සවියා උදාගේ දේකින් වියක් ඇත ගැනීමක් අන්තරාවක් සංත්‍රාසයක් හෝමෝගමනයක් ආපදාවක් හිංසාවක් වේදාවක් වේතනයක් ඉන්නකින්වත් නොම වේවා කුසල් අරමුණේ සරදාම කායික මානසික සනසිල්ලේ කටුන් ගින්දියාවක් සතෙන් අවදි වේවා නපුරු සේනාවක් නැතේවා දෙවියන්ට ප්‍රිය වේවා මිනිස්යන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ ධර්මීය ආරක්ෂා ඉරතුරු ලැබේවා ගුණගුණී ධනධාන්‍ය යසීචිනේ ආදි වර්ණ සතබල ප්‍රඥාවෙන් පෙරපස දිනක සදාක් මෙන් දියුණු වේවා සීලෝම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාගේ සමෘද්ධිමත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාගේ මුතුන්පත් වේවා සීවස් කල හතරක් යාර බුදු සසුනේ දාන සීල භාවනාදී පාරමී පුරා ගැනීමට සත්‍යයේ බලයේ ධෛර්යයේ වීර්යයේ ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍ය අනුභව බලයෙන් ලැබේවා සංසාර ගමනේදී දේශේත කල්යාණ මිත්‍ර සම්පත්තියේ ජාති ජාතිත් ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිත මිතුරන් සේවක සේවිකාවන් කැපී ප්‍රේම ධර්ම මණ්ඩපයේදී දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමේ සනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ පිණිස මේ උදාන කුසල සම්භාරය අප සෑම දිනක කෙතේ හේතු වේවා වාසනා වේවා කියා නිවසුව ප්‍රාර්ථනා කරමු. යතින් දෙවියන් සිල් සත්‍යෙන් පිං දෙක් පමණ වූ ඉතං ගෝනා මේ බසවන් දින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයටයි. අද පොසොන් පොහොය දායකත්වයෙන්ලා වූ විවිධ උත්සව පිළිබඳව මතක් කිරීම අතරට මේ කන්දේත් අපි ඔබට ඉදිරිපත් කරන්නම්. චරිත භික්ෂුවේ චාර්කම් බහුජන හිතාය බහුජන සුඛාය මහණෙනි බොහෝ දිනකට හිත පිණිස සුව පිණිස චාරිකාව විහැසිරෙන බුදුන් වහන්සේගේ මේ පණිවිඩය තේමා කරගෙන අද දවසේදී සදහම් චාරිකාවක් සංවිධානය කර තිබෙනවා වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයෙන් මේ සදහම් චාරිකාව අද ආරම්භ වෙන්නේ සවස 5ට. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමියන් ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ ආනුශාසකත්වයෙන් විදේශීය තානාපතිතුමල්ලා මෙතිඅමතිවරුන් සහ බෞද්ධ ගිහි ප්‍රබෝධකතුන් සහභාගී වෙන මේ අවස්ථාවට ඔබටත් සහභාගී වෙන්න කියලා ආයතන සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පොරණ දොඹගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පොසොන් පොහෝ දින වැඩසටහන අද දවස් ප්‍රාම් පැවැත්වෙනවා. දානමයකින් සම්සීල ව්‍යාපාර භාවනා ආදී වැඩසටහන් ගෝමස්තේ හේමාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විවේකාරාම විහාරස්ථානයේ දවස පුරාම නියුක්තව පැවැත්වෙනවා. දැන් වේලාව 10:45. සක්මන් මළුව ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් ඇතිව පරිසරන ඔබේ අපේ සිතේ සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්කොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ. තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවට දායාද වශයෙන් ලැබුණේ අති උතුම් පොසොන් පොහොය දවසේදී. මේ පොසොන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී මහා සමේ සූත්‍රයේ දේශෝ දවස හැටියට හැඳින්වෙනවා. ඒ දවසේ අසංතේය අප්‍රමේය පිරිසක් අමා මහ නිවන් සාක්ෂාත් කර දවස. ලංකාවට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවලා ලංකා ධරණී තලයේ කම්පිත කරවමින් බුදු සසුන පිහිටුවා වදාළේ පොසොන් පුර 15 පොහොව දවසටයි. එනිසා ශ්‍රී ලංකාවට සම්මා සම්බුද්ධ ශාසනය ලැබුණු දායාද වුණු ඒ උපෝසත දවසේදී පිටුන් ලෝකයේත ඒ සම්බුද්ධ ශාසනයෙන් බෙදා දෙන්න තියෙන උතුම් අමාසනසිල බෙදා දීම පිණිස මෛත්‍රී භාවනාව පියදෙමි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතස්සා. තුංගාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරණීයමෙත් සූත්‍රයේදී දේශනා කොට වදාළ මෛත්‍රී භාවනාවයි මේ ගාථා පාදයෙන් කියවුනේ. සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතස්සා. සීලු සත්ත්වයෝ කායික සෝයෙන් සුවපත් වෙත්වා. විය වදුරු නැත්තු වෙත්වා. සුවපත් වූ සිත් ඇත්තු වෙත්වා යන අදහසයි ගාථාවේ තේරුම. මෙහිදී සඳහන් කරන්නේ අනුපිළිවෙලින් පැවතියගෙන ආව මෛත්‍රී භාවනාවේ ඉතිරි කොටස ගැන හැඳින්වීමක්. මෛත්‍රී භාවනාවේදී සමන්ද තමන් මිත් කරගන්නා පිළිවෙල තමන්ගේ දෙමෝපියන් ආදී හිතවතුන්ද වගේ මධ්‍යස්ථයන්ද අහිතවන්තයන්ට මිත් කරන පිළිවෙල සැකවින් අපි දැක්වුවා. දැන් අපට තියෙනවා ස්ථාන වශයෙන් වෙන් කරගෙන මෛත්‍රී පැතිරවීම සම්බන්ධ පුහුණු වීමක්. දැන් අපි ජීවත් වෙන ගිහි බෞද්ධයෙක් නම් තමන්ගේ නිවස, පැවිදි භික්ෂූන් වහන්සේ නම් තමන් වාසය කරන විහාරස්ථානය. ඉස්සෙල්ලා තමන්ද මිත් කරගන්නවා. මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. තමාට තමා මිත් කරගෙන දැන් විහාරස්ථානයක නම් මාමින් මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා. මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා. මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා. මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. යම්කිසි නිවසක නම් මේ නිවසේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා, වෛර නොවෙත්වා. මේ නිවසේ සියලු සත්වයෝ තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා, තරහ නොවෙත්වා. මේ නිවසේ සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා. මේ මේ නිවසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ විදිහට එක ස්ථානයක් අරමුණු කරගෙන මෙත් වඩනවා. මේ මෙත් වැඩීමේදී තමාගේ සිත දැන් ඉහළ ඉඳගෙන අහස ඉඳගෙන පින්තූරයක් ගන්නා වාගේ ඒ නිවස, ඒ විහාරස්ථානේ හිතින් අරමුණු කරන්න සමත් වෙන්න ඕනේ. එහිදී දැන් යම්කිසි භූමියක් පින්තූර ගැනීමේදී හරහා ඉඳගෙන පින්තූර ගත්තට සියල්ල වදින්නේ නැහැ. ඉහළට ගිහින් ගත්තනම්, ගුවන් යානයක ඉඳලා ගත්තනම් එළියෙන්ම පැහැදිලිව පින්තූර වැටෙනවා. ඒ වගේ තමයි අපේ මෛත්‍රී සිත යම් භූමි ප්‍රදේශයකට විහිදුවනවා නම් එතෙන්දි හිත ඉහළට ගන්න ඕනේ. ඉහළ ඉඳගෙන කරන්න වාගේ කරන්නට ඕනේ. දැන් අපි හිතමු නිවසක් නම් නිවසේ උස ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් ඉහළ හිත තියාගෙන ඒ නිවස දිහා, ඒ නිවස පිහිටි භූමිය දිහා හිතින් බලාගෙන ඒ සීල සත්‍යයන් මෙත් වඩන්නට ඕනේ. ඒ වගේම විහාරස්ථානය ගැනත් ඒ විදිහමයි. ඒ වගේම තමන් ජීවත් වෙන ගම් පිරිස තියෙනවා. දැන් භික්ෂූන් වහන්සේගෙන ගොදුරු ගම, ඒ කෙසේ නමුත් මේ ගම කිව්වම සෑහෙනවා. ගම කිව්වම ග්‍රාම සේවා කොට්ටාසයක් තරම් විශාල ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය ගැන අරමුණු කරන්න හිත ඉහළට ගන්න ඕනේ. ඉහළට අරගෙන මේ ගමෙහි සියලු සත්ත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ ගමෙහි සියලු සත්ත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ ගමෙහි සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ ගමෙහි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්මන්ට ඒ ගමක් අරමුණු කොටගෙන මෛත්‍රියේ පතුරවනවා. ඔය වගේම නගරයක්. නගරයක් කියනකොට අපි ගන්නට ඕනේ ක දිස්ත්‍රික්කයක් තරම් විශාල ප්‍රදේශයක්. දැන් කොළඹ නම් කොළඹ දිස්ත්‍රික්කයේම අපිට ගන්න පුළුවන්. එතකොට ඒක අපි නගරයක් හැටියට හඳුන්වනවා. ඉතින් මේ නුවරෙහි සියලු සත්ත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ නුවරෙහි සියලු සත්ත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ නුවරෙහි සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ නුවරෙහි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්මත එක දිස්ත්‍රික් ප්‍රාමුණු කොටගෙන මෛත්‍රී පතුරවනවා. ඊළඟට මේ ලංකාද්වීපේ මරමුණු කරගන්නවා. ලංකාද්වීපේ මරමුණු කරන කොටත් අරිහල පතකුමක් තරම් උඩින් ගුවන් යානෙක ඉන්නවාගේ හිතාගෙන මේ පොළොව තලයේ දිහා කියති යොමු කරලා මෛත්‍රී පතුරවන්නට ඕනේ. මේ ලග්දිවෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ ලග්දිවෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ ලග්දිවෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ ලග්දිවෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙසේ ලග්දිව ආරමුණු කොටගෙන මෛත්‍රී විහිදුවනවා. ඊළඟට මේ දඹදිවතලයේ දඹදිවතලයේ කියවහම ඉන්දියාව පමණක් නෙමෙයි සියලුම ආසියාතික රටවල් අයිති වෙනවා. ජම්බුද්වීපේ කිව්වහම ආසියාතික රටවල් සියල්ලම ඊට අයිති. එනිසා අර 73 10ක් 12ක් ඉහළ ගුවන් යානෙක ඉඳලා පොළොව තලයේ බලන්න වාගේ ඉහළ සිට ආලෝකයේ ඇසුර යෝ පොළොව තලයේ හිත යොමු කරලා මෛත්‍රියේ පතුරවන්නට ඕනේ. මේ දඹදිවෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ දඹදිවෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ දඹදිවෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ දඹදිවෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්මන්ට මුළු ආසියාතික රටවල් අරමුණු කොටගෙන මෛත්‍රී දිවිදෝනවා. නැවත ගන්න මේ සත්වල සත්වල කියන්නේ මේක ලෝක ධාතුවා. ඒක ලෝක ධාතුවකට තියෙනවා භූමි 31ක්. අපාය 4 මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක 6, රූපී බ්‍රහ්ම ලෝක 16, අරූපී බ්‍රහ්ම ලෝක 4. සියල්ල 31යි. ඒසා අරූපී බ්‍රහ්ම ලෝකයෙන් ඉහළ දක්වා හිත ළඟ ගන්නවා. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් භාග්‍රයෙන් ඉහළ ඉඳගෙන බලන්න වාගේ ඒ බ්‍රහ්ම ලෝක අරූපී ලෝක 4, රූපී බ්‍රහ්ම ලෝක 16, දිව්‍ය ලෝක 6, මනුලෝක 7 සියල්ලම දකිනින් මෛත්‍රිය වඩනවා. ඇත්තෙන්ම සිත දියුණු වෙනකොට ඒක දුෂ්කර දෙයක් නෙමෙයි. ඒක ඉතා සපදායක හරියට ක්‍රීඩාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ප්‍රීතිමත් දෙයක් වෙන්න පුළුවන්. ඒසා අහස එච්චර ඉහළ ඉඳගෙන මේ සත්වනේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ සත්වනේ සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ සත්වනේ සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ සත්වනේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්නට තමන්ගේ සිතේ මෛත්‍රිය විහිදුවෙන්නේදී එකක් එකක් ගානේ ධ්‍යාන ලැබෙන බව අපි මුලින් සඳහන් කළා. එතකොට මේ විහාරය, මේ ගොදුරුගම, මේ නගරය, මේ ලක්දිව, මේ දඹදිව, මේ සක්වල ස්ථාන හයක් අපි වෙන් කරගත්තා. එකින් එකට විශාලයි. එසේ වෙන් කරගෙන අපි එක සත්ව කොටසක් නෙගස්ති. නමුත් මෙතන සත්ව කොටස වශයෙන් අපි 12කට බෙදා ගන්න තියෙනවා. දොළොස් ආකාර සත්ව කොටසය ගැන අපි ඊළඟ වාරයේදී හඳුන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ දොළොස් ආකාර සත්ව කොටසයන් කෙරෙහිම මෛත්‍රිය වැඩිීමේදී ඒකිතන ඕදිසෝ අනෝදිසෝ කියලා වචන දෙකක් ඒකත් අපි දෙවුණෝ පැහැදිලි කරලා දෙනවා. දැන් අපි මේ දවසේදී මේ විදිහට ස්ථාන වශයෙන් මෛත්‍රී විහිදුවන හැටි තේරුම් ගත්තා. අපි ඉන්න තැන්වල සක්මන් භාවනාවේදී හිතගෙන ඉඳීමේදී වාඩි වී සිටීමේදී සයනගතව සිටීමේදී වැඩක් කරමින් දීපවා මේ මෛත්‍රී විහිදුවන හැටි දැන් පෙළ ගහගෙන අපි භාවනාවට ගනිමු. සැබවින්ම මෛත්‍රී භාවනා වඩන්න අර මුලින් සඳහන් කළ ආනිසංසේෂ සියල්ලම ලබන්නේ පමණක් නෙමෙයි සසර ගමනේදීද අසීමිත අනුසස් ලබන්නේ බවට පත් වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ ආත්මයකදී අවුරුදු 7ක් මෙත් වඩා මහා කල්ප 8ක් ආභස්ර බමුකලේ සැපවින්දා. ආත්ම 300 වාරයක් සංජිනු දෙ සැපවින්දා. ආත්ම 500 වාරයක් සක්තිතිර සැපවින්දා. උන්වහන්සේ අසීමිත සම්පත් දැකලා ප්‍රාර්ථනා කළ නිවන් දකින අතුරු මගේ සිතේ ව්‍යාපාදයක් තරහ කිසි කලක නොවේ. මෛත්‍රී සාගතව පෙරුම් පුරන්න ලැබේවා. එසේම පෙරුම් පුරාගෙන ඇවිත් උන්වහන්සේ අග්‍රශ්‍රාවක වී අමා මහ නිවන් සුව ලැබුවා. අපටත් මේ මෛත්‍රී භාවනා බලයෙන් මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, සතුරන් ජයගෙන අපරාජිතව අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශාස්නාව පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුරුවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.